සිත මොනම දේ තුල සැනසුණත් තැම්පත් උනත් සමාධිය වැඩෙනවා. ඒක කෙලෙස් උනත් නිකෙලෙස් උනත්. දැන් තැබෑරුමේ වාඩි වෙලා අරක බොන මනස මොන තරම් විවේකයෙන් ඉන්නවද? ප්‍රශ්න මොකක්ද? මාර සන්තෝෂයක් එයා විඳින්නේ. එයා තුල සමාධියක් තියෙනවානේ. මිනිසුන්ට ඉන්සා කරන කට්ටිය පුදුමාකාර වින්දනයක් ලබනවානේ. එයා තුල සමාධියක් තියෙනවා. එනම මේ කුසල් අකුසල් දෙක තුලම සිත තැම්පත් උනත් සමාධිය සමාධිය කියලා කියන්නේ සම්මාම වෙන්න ඕනේ. මිත්‍යා වෙන්නත් පුළුවන්. මිත්‍යා සමාධි නැද්ද? යෝග සමාධි නැද්ද? සමාධි තියෙනවනේ ගණනාවක්. සම්මා සමාධිය කියලා එකක් තියෙනවා කියන්නේ මේ අනිත් පැත්තේ අන්තයේ අනිවාර්ය මිත්‍යා සමාධිය තියෙනවා කියන එකනේ. එහෙනම් කෙලෙස් වලින් සමාධි හැදෙනවා, නිකලෙස් වලින් තැදෙනවා. මෝහයෙන්ුත් තැදෙනවා, අමෝහයෙන්ුත් තැදෙනවා. දැන් තැන් වල පාක් වල මේ වාඩි වෙලා ඉන්නවා පෙම්බතු. තේ පාක් විතර නේද? කෑම කාලවත් නැහැ, වතුර බීලත් නැහැ, මෙලෝ කල්පනාවක් නැහැ. වැස්සක් වයින් දෙනවා කිසිම කල්පනාවක් නැහැ. දැන් ඒගොල්ල සමාධිය කියන්නේ ඒකනේ මොකක්ද දැනෙන්නේ නැත්තේ. හැබැයි ඒක මොකද්ද? තෘෂ්ණා සමාධිය. මෝහ සමාධියක ඒ සමවැදිලා ඉන්නේ. තාපසයත් ඉන්නවා සමාධියක. හැබැයි එයා ඔක්කොම ටික දන්නවා. එන එයා ඉන්නේ සම්මා සමාධියක. ඒ සියලු දේ පිළිබඳ දැනුමෙන් ඒ සමාධියේ ඉන්නේ. එයාට ඒක තේරෙනවා. ඒ උලන් වදිනකොට දන්නවා වයින් දෙනවා කියලා. ඇයි? ඒ සීතලෙන් එයාට ඔක්කොම දේ තේරෙනවා. ඇස් අරින්න. ඒකෝ අරයට සාපේක්ෂව මෙයා ගොඩක් වෙනස්නේ. ඇත්තටම ආයතන කීයක් තියෙනවා? ආයතන හයක් තියෙනවා. එතකොට මේ ආයතන අයිතම එක විදිහටම දැනෙනවද? ආයතන හයට එක විදිහටම දැනෙනවද? දැන් මේක මොකද්ද? ඕම් බලන්නකෝ. මේක මොකද්ද? සුදු පාට. ඇයි? ඇසට පේන්නේ පාටනේ. හිතනේ දන්නේ කෝප්පේ. එතකොට දැන් ආයතන වල වෙන වෙනම දැනුණාට මම එක විදිහටනේ ඒක ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි හදන්න තියෙන්නේ. ආයතන හයක් තියෙනවා. ඒ එක්කෙනාගෙන් එක්කෙනාට දැනෙන ක්‍රම වෙනස්. ඒ දැනීම වෙනස්. මම එකයි කියලා හිතාගෙන එක විදිහටම ගන්න හදනවා. ඇස් වලින් අහන්න හදනවා. කන් වලින් කතා කරන්න හදනවා. කටින් බලන්න හදනවා. ඔන්න ඔය දෝෂේ තමයි හදන්න තියෙන. ඕක තමයි මේ ආයතනයේ නිවර සලායතන සූත්‍රවල බුදුහන්දුර ඕක තමයි කියන්නේ. සරිතාන්දුරන්ටත් එක සූත්‍රයක් තියෙනවද කොයිද? සලායතන පිළිබඳව කතා කරන. ඒකේ බුදුහාමර ගොඩාක් ඇඩ්වාන්ස් විදිහට මේක කතා කරනවා. පේන දේ මොකද්ද කියලා ඒ ආර්ය ශ්‍රාවක හඳුනාගත්තේ නැහැ කියලා කියන්නේ එයා දැනෙන දේ පේන දේ බවට ගන්නවා. හමෝ එන මේද වඩන්නේ. එයා සම්පූර්ණ මොහේට ගියානේ. එයා සම්පූර්ණ මේ විද්‍යාව මේ අතහැරියා. අවිද්‍යාව වඩනවා එයා. අවිද්‍යාව වඩනවා. ආයතනයක් තුල පවතින දැනීම ඒ ආයතනයට සාපේක්ෂව ඒ ආයතනයේ සීමාවෙන් දකින්න පුළුවන් නම් මේ ප්‍රශ්න 140 නිකන් නිරෝධ වෙනවා. ඉතුරු ටික විතරයි හදන්න තියෙන්නේ. ඒ 140 අපි නිදාස්. ඒ කියන්නේ වෙන මොනවාරි පාඨමාලාව කරලා මේ උපාධියක් කරන්න එනකොට ඒගොල්ලෝ කියනවා මේ පාඨමාලාව කරලා තියෙනවා. එහෙනම් මේ පාඨමාලාවට අනුව අපි පළවෙනි අවුරුද්දව නිදාස් කරනවා. ඉතුරු අවුරුදු දෙක විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි එක නිදාසය නිකන්ම. අන්න ඒ වගේ නිදාස් වීමක් තියෙනවා එතන. පේන දේ මොකද්ද? පේනවා කියන්නේ මොනවද? ඒ සීමාව දන්නවා. ඒ නිසා දැනෙන දේ පේන දේ එක්ක මිශ්‍ර කරන්නේ. ඇයින දේ මොකද්ද කියලා අපි දන්නා. සද්දයක් ඇහෙනවා. සද්දයක් කරනවා. අලියෙක් ආවා පුතුම සද්දන්ත අලියෙක්. ඒක ඇත්තටම අලිය දැක්කද නැහැ. අර සද්දෙන් තීරණය කළා මේ හලියා හඩි හටක් විතර උස. මා විශාල සද්දන්ත අලියෙක්. ඇත්තටම හලියෙක් නෙමෙයි. ගවයේ කෑගාලා තියෙනේ ගවයාගේ කටේ කෑමත් එක්ක කම්පණය නිසා අලියා වාගේ ඇවිලා. දැන් ගවයාට අලියා කියලා නිර්වචන. ඒතකොට ඇහිච්ච දේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැහනේ. ඒක දැනිච්ච දේ මේ කියන්නේ. එතකොට ඇහිච්ච දේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. දැනිච්ච දේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. පෙනිලම නැහැ. දැන් පෙනිච්ච කතාවකුත් මෙතන තියෙනවානේ. පෙනිච්ච කතාවකුත් තියෙනවා, ඇහිච්ච කතාවකුත් තියෙනවා, දැනිච්ච කතාවකුත් තියෙනවා. දැන් එයා කවුද? අවිද්‍යාවේ රජතුමා. අවිද්‍යාවේ රජතුමාය. අවිද්‍යා ලෝකේ ආ රජ කරනවා. මෙන්න මේ ටිකයි අඳුර ගන්න තියෙන්නේ. ඇයෙන දේ ඇයෙනවා කියන්නේ මොකද? ඒක දන්නේ නැත්නම් එයා කියන්නේ ඇයෙන දේ නෙමෙයි පේන දෙයක් එයා කියන්නේ. ඇයි? පේනවා කියන්නේ මොකද්ද කියන එකත් එයා දන්නේ නැහැ. ඇයෙනකොට පේන එක කතා කරනවා, පේනකොට ඇයෙන එක කතා කරනවා. ඇහුනෙත් නැහැ, පෙනුනෙත් නැහැ, දැනුනෙත් නැහැ, හිතෙන දේ කතා කරනවා. මම හිතුවා එයා ගායි කියලා. පරිචිත්‍ය තියනද නෑ? එතකොට ගායි කියලා කොහොමද දන්නේ? නෑ, යා පොල්ලක් අරන් එනකොට ගායි කියලා ඉතල මං ගැව්වා. ඇත්තට මේ මනුස්සයා අඩයක් යන්න මේ යන්නේ. පිටියකට අඩයක් යන්න පොල්ලක් අරගෙන යනකොට මේ මනුස්සයා ඉතල ගාන්න එනක. හිතලා තමයි ඒක ගාලා තින්නේ. අවිද්‍යාව අපි තුල වර්ධනය වෙන තැනක් මේක. මෝහය අපි තුළ මේ නිර්මාණය වෙන තනක් මේක. මේක හදන්න නැතුව මේ ගමන යන්නම බෑ. මගේ අර පුංචි කාලේ මං අත්දැකීම් වල එක කියලා තිනවා. කෝපයක් පෙන්නලා මේක මොකද්ද කියලා අහුවාම මං දෙන සරල උත්තරේ තමයි සුදු පාට. මේක මොකද්ද පුතා කියලා අහනවා. මේක මොකද්ද පුතා කියලා අය එකක් පෙන්නනකොට පේන දෙන්නේ මං කියන්න ඕනේ. පුතාට මොනවද මේ ගැන හිතෙන්නේ? හිතෙන දේ කියනවා. පුතා මොනවද මේ ගැන දන්නේ? දන්න දේ කියනවා. මේක පෝසිලෙන්. මේක කෝපයක්. එහෙම කියලා මම දන්නවා. මොනවද හිතෙන්නේ? මේක පිළිබඳ මොනවද මට එකක් කියන්න හදනවා. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ ගැන හිතෙනවා. හිතෙන දේ වෙනයි. දැනගෙන ඉන්න දේ වෙනයි. පේන දේ වෙනයි. මේ තුන වෙන වෙනම හඳුරනවා යා. ඒ හඳුනා ගැනීම තමයිලු සලායතනවල ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න තියෙන එකම සුදුසුකම. ඒක හඳුනන්න නැති කෙනාට වඩන්න බෑ. සම්මා සෝතය වඩනවා. හැබැයි ඒ දකින්න සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය දැකගෙන සම්මා සෝතය වඩනවා. එතකොට කොහොමද මේක වැඩෙන්නේ? මේක සම්පූර්ණ මේ මෝහයක් නිර්මාණය වෙලා තියෙන්නේ. කම්මන්තය වඩනවා. ඇත්තටම දැන් තියෙන්නේ සම්මා සතිය. සතියක් තියෙන්නේ. හැබැයි කම්මන්තය වඩන. එයා දන්නේ නැහැ මේක සතියද කම්මන්තයද කියලා. කොහොමද වැඩෙන්නේ? එහෙම එකක් වඩන්න පුළුවන් කමක් නැහැ. වැඩෙන්නේ නැහැ එහෙම එකක්. ඒ ආයතනවල ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග තුල තියෙන ඒ හැම දෙය තුලම තියෙන ඒ සීමාව දැනගන්න ඕනේ. ඒක හඳුනා ගන්න ඕනේ. සමහරට මගේ අදහස්වල ඒ වචනවල හරියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ අදහස ඒක තමයි. ඒ අවසාන අදහස. ඇසේ සීමාව මොකද්ද? දිවේ සීමාව, ගන්ධයේ සීමාව, ශ්‍රවණයේ සීමාව, ස්පර්ශයේ සීමාව, සතියේ සීමාව, සමාධියේ සීමාව, ක්‍රියාවේ සීමාව ඒව දැනගන්න ඕනේ. දැන් මම නැකිටිනවා ඇවිදලා ගිහලා කෝපයක් ගන්න යනවා. එතකොට දැන් මම මොනවද කරන්නේ? මගේ ක්‍රියාවලිය. ඒ වායාමය, කම්මන්තේ. මේකනේ වැඩෙන්නේ. දැන් මෙතනදි මම දික්තියක් වඩනවා. දැන් පේනකන් නෙමෙයි දැන් මෙතන ක්‍රියාවක් නේ තියෙන්නේ. ක්‍රියාව තුළ මම ඒක වඩන්න හදනවා. සම්මා දිට්ඨියෙන් යනවා. සම්මා දිට්ඨියෙන් යන ඇස්තලින් නෙමෙයි මම ඇවිදින්නේ, කකුලෙන්නේ. එතකොට වායාමය වඩන්න එපාය. කම්මන්තේ වඩන්න එපාය. එතෙන්ද කියලා කෝපය තුළ මොනවද වැඩක් කරනවා? ඒ වැඩ කරනකොට ඒක 100ෙන් කරනවා. දැන් සතිය වැඩෙනවා. ඒ සතිය තුල කම්මන්තයත් වැඩනවා. ඒ මොහත ආයතන එකක් නම් එකට සාපේක්ෂව වැඩනවා, දෙකක් නම් දෙකකට සාපේක්ෂව වැඩනවා, තුනක් නම් තුනට සාපේක්ෂව වැඩනවා. මොකවත් නැත්තම් සම්මා සමාධියට ගිහිල්ලා, ඒ කියන්නේ ඒ ආයතනෙට ගිහිල්ලා. එතකොට ඒක වැඩනවා. ඉතලාම දැන් මෙතන ආයතන කීයක් සම්බන්ධද මේ ක්‍රියාවලියට? ඒ ආයතන වලට සාපේක්ෂව සම්මාව මොකද්ද? ඒක හරියට හඳුනාගන්න ඒක තුල 100ෙන් ඉන්නවා. ඒක තමයි වැඩන්නේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අපි ගොඩාක් දන්නවා. ඕ දවසකට පැය 10ක්වත් වැඩෙන්නේ නැහැ. 24න් එකට එකක් අතරීමක එකට එකක් සම්පූර්ණයෙන්ම නිකම්ම ගියා. පැය 12ක්වත් වැඩෙන්න දෙපා. අඩුම තරම් පැය 5ක් වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉන්නේ දැන් මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේද? මොකද්ද වැඩෙන්නේ? මෙතනට ආයතන කීයක් සම්බන්ධද? දන්නේ නැහැ. එනිසා ඒක වැඩෙන්නේ. ඒක නිතරම මේ අවුල් සාගත තැනක තමයි තියෙන්නේ. කර වාඩි වෙලා විවේකයෙන් ඉන්නකොට ඒක පොඩ පොඩ පොඩ ප්‍රැක්ටිස් කරනවා. පේන්නේ ඔක්කොම පාට කියලා දැක්කාම හිතට මාර ප්‍රීතියක් එනවා. ඇයි? මට ඒක දැනුණා. පේන්නේ ඔක්කොම පාට කියලා මම පුංචි කාලේ දැනගත්තාම ගේ ඇතුළේ හැමතැනම මම ඇවිදිනවා. සීයා මාදියා උරෙන් බලාගෙන ඉන්න පොත බලන්න මේ මගේ සතුට වැඩි හද. සීයා දන්න මොනාරය එකක් මට දැනුණා. පත්‍යක්ෂ වුණා. දැන් යාට ඕන එක දැනගන්න. හැබැයි දැනගන්නේ මිනිස්සු මේ ඔරෙන් බලන්නේ. එයා ඔරෙන් බලන බවත් මම දන්නවා. ඒක තුලත් මට සතුටක් තියෙනවා. හැමතැනම ඇවිදින හැමතැනම යනවා. ඒ ඔක්කොම අරන් බලනවා මම. ඒත් ඒගොල්ලන්ට තේරෙන කවදාද මේ මැසිරෙන්නේ මගේ වෙනසක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඇවිල්ලා වාඩි වුණාට පස්සේ සීයානවා. පුතා මොනවද දැනගත්තේ? මේ හැම දෙය තුළම තියෙන වටිනාකම එකපාරට වාස්ප වෙලා ගියා කිව්වා. වාස්ප වුණා. ඔව් අර තේ හදනකොට උලන් වාගේ යන්නේ වතුර ඒ වගේ වාස්ප වුණා වටිනාකම. ඇයි? මම දැනගත්ත මේ ඔක්කොම තැන්වල තියෙන පාට මට පේන්නේ මොකද්ද කියලා මම දන්නේ නැතුව මට මේ බඩු මුට්ටු පේනවායි කියලා මම එකක් හිතාගෙන හිටියා. ඒ හිතාගෙන ඉමු නිසා හැම දෙයකටම වටිනාකමක් තිබුණා. ඒ නිසා මම ඒව නඩත්තු කළා, පරිස්සම් කළා. දැන් එහෙම බඩු මුට්ටු නැහැ, ඔක්කොම පාට තියෙන්නේ. පාට විතරයි පේන්නේ. පාටවල එහෙම වස්තු නැහැ. එහෙනම් ඒ වටිනාකම වාස්තු වෙලා ගියා. දැන් මේ එකක්වත් මට වටින්නේ නැහැ. එනම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනකොට මේ අවබෝධය තුළින් දැන් හත්තරීමක් වෙනවා නේද? එනම මේක ඇසට සාපේක්ෂ, එනම කනට සාපේක්ෂ, දිවට සාපේක්ෂ, කයට සාපේක්ෂ, ක්‍රියාවට සාපේක්ෂ, සීයට සාපේක්ෂ, සමාධියට සාපේක්ෂ මේ විදිහට හත්තරෙනවානේ. එනම් පියවරෙන් පියවරට මේ විදිහට හත්තරෙනකොට සම්පූර්ණයෙන් හත්තරලා නිරෝධ සමාපත්තියටම ඇවිල්ලා නවතින්නේ. මෙන්න මේක අපි දැක්කේ නැහැ. මේක වැඩුන්නේ අපට. ඒ වැඩුන් නැති නිසා අපි තාම සසරේ ඉන්නවා. මේකේ යථාර්ථය අපි දැක්කේ නැහැ. අපට තේරුම් ගන්න බෑ. අපට ඒ ප්‍රඥාව නැහැ. ඒ නිසා තමයි මෙච්චර කාලයක් ඉපදෙන්නේ. බුද්ධ ශාසන 28 අපි ඉපදෙනවා. 28 බුදුවරුන් අපි අඳුරනවා. කටපාඩමේ මේ නම් ටිකත් අපි දන්නවා. කොහොම කිසිම බුද්ධ ශාසනයකින් මේක දැක්කේ නැහැ අපි. අදත් අපිට සෑම දෙයකටම වටිනාකම දීලා තින්නේ අපි පාට නෙවෙන්නේ දැකලා තින්නේ. ඕ වැටේ වැටේ. පාට යට පේන්නේ. යට පේන්නේ බඩු. එයා ඒ දැනීම පේනවා කියලා හිතාගෙන ඉන්නවා. දැනෙන දේ මේක වටිනවා කියලා. ඒ දැනෙන දේ හිතනවා යට පේනවා කියලා. දැන් එයා සම්පූර්ණ මෝහයෙන් ඉන්නේ. අවිද්‍යාව වඩන්නේ ඒ වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා අවිද්‍යාව වඩනවා. මේක වෙන වෙනම දකිනවා. වෙන වෙනම අඳුන ගන්නවා. කෙනෙක් ඉන්නවා. ඒ කෙනාව අපි නඩත්තු කරනවා දන්නේ නැතු. දැන් නිකන් යනකොට පේනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නැවතිලා දකිනවා. ඕක ප්‍රශ්න. ඒක නේ බුදුහාමුදුරු කියන්නේ මේ වඩිනකොට මේ ඇරිලා බලන්න එපා කියනවා. ඇරිලා බැලුවාමලු කර්ම හැදෙන්නේ. යනකොට කර්ම හැදෙන්නේ නැහැ. ඒතකොට බුදුහාමුදුරුත් ඔය කතන්දර හරියටම දන්නෝනේ. පේන එක ප්‍රශ්නයක් නෙමෙයි. දකින්න එක ප්‍රශ්නයක්. නිවැරදි කරන්න ඕනේ පේන එක නෙමෙයි දකින්න එක. අපි දැන් නිවැරදි කරන්න යන්නේ පේන එක. ඒක නිවැරදි කරන්න අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කර්මෙන් තොර එකක්. අවෝසි කර්මයට අදාළ එකක්. නිවැරදි කළ යුත්තේ දකින්න එක. හාන එක. දැනගන්න එක. හිතන එක. ඒකයි නිවැරදි කරන්න ඕනේ. ඒ මොකද්ද කියන වචනයට වඩා මොකද්ද පේන්නේ? මොනවද පේන්නේ කියලා ඇහුවාම පාට කියනවා. මොනවද පේන්නේ කිව්වාම අපි පීය කියලා කියන්නේ. පේන්නේ මොනවද මේ කොළ පාටයි යකඩ පාටයි පේනවා. සුදු යකඩ පාට පේනවා. මොනවද මේ දැනෙන්නේ? යකඩ කෑල්ල කියලා දැනෙනවා. මොනවද දන්නේ? ඒක ස්ටැන්ලස් ස්ටිල් වලින් මේ කම්මලකින් හදපු පීයක් කියලා කම්මලක හදපු එකක්. ඒක නිකන් හදපු එකක් නෙවෙයි. ඒකේ නිර්මාණය ටිකක් වෙනස්. මේක කම්මලක විශේෂ නිර්මාණයකින් හදපු එකක්. අච්චුවක දාලා හදපු එකක්. එහෙම එකක් මේ දන්නවා. එතකොට දන්න දේ මොනවද? දැනෙන දේ මොනවද? පේන දේ මොනවද? මෙන්න මේ ටික වෙන වෙනම යා දන්න. ඒක තමයි සීය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීය ඉන්නවා කියලා කියන ඕකනේ. ඒ එන දේ මොන ආයතනයට අදාළ එකක්ද? ඒ ආයතනයට අනුව මෙයාගේ සීමාව මොකද්ද? මොනවද පේන්නේ කියලා ඇහුවාම ඩග්ගල හදන මේක සම්මාදිටි ප්‍රශ්නයක්. සම්මාදිටි ප්‍රශ්නෙට සාපේක්ෂව ඒ ආයතනෙට නිල් පාට පේනවා. හරියටම හරියා ආර්ය අෂ්ටාංග මාර්ගේ හරියට ඉන්නවා. පුතාට මොනාරි ඇවුනද? සම්මා සෝතයට අදාළ ප්‍රශ්නයක්. මොකද්ද ඒකට අදාළ උත්තරේ? ඔව් කතා කරනවා වාගේ ඇවුනා. ඒතු ඒක සද්දේ කුරුල්ලන්ගේ නෙමෙයි. කතා කරනවා වාගේ ඇවුනා. මොනවද කතා කළේ? ඒ කතාව තුළින් පුළුවන් මොනවද තේරුනේ? ඒක ඇව්වේ නැහැ. අපි ඒවත් එක්ක කියනවනේ. මාර ආන්දිරු ගොල්ල දෙන්නේ අපේ මුළු ආයතන ඔක්කොමද බැන්නනේ. දැන් මේක ඇව්වද නැහැ? මොනවද ඇවුනේ? කතා කරනවා ඇවුනා. සම්මා සෝතේ උත්තරේ. නිවැරදි උත්තරේ. මොනවද දන්නේ කතා කළේ? අර බටයක් ඇදිලා ඒක මේ පොඩක් පාස්සන්න ඕනේ කෑල්ලක් අමුණන්න ඕනේ කියලා එකක් ඇවුනා. ඒක තුළින් මොනවද හිතෙන්නේ? ආයතනයේ වතුර, සේනාසනයේ වතුර අපතේ නොයව අනාගත සංඝයාගේ පරිස්සම සඳහා යහපත පිණිස එක ආරක්ෂා කිරීමේ එක් කටයුත්තක් කියලා එකක් හිතනවා. එතුණා එහෙම එකක් හිතුණා මට. ඒතර හිතිච්ච දේ වෙනයි, දැනිච්ච දේ වෙනයි, හෙයිච්ච දේ වෙනයි. ඒ අදාළ ප්‍රශ්නෙට තමයි උත්තරේ දෙන්නේ. ආන්නේ කොයිද කියලා ඇහුවාම මේ ඒ දැන් ආන්නේ යා මේ කොයිද යන්නේ කියලා. ගිහිල්ලා කරන දේත් ඔක්කොම කියනවා. ඒ නිදා ගන්න ඒවා, කන ඒවා, බොන ඔක්කොම කියනවා. ඇයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද කියන එක තියා ඒ සීමාවවත් නෑ. එයා දන්නේ කොයිද යන්නේ. ලස්සන මුත්‍රේ බස් එක යන්නේ. එයත් බස් එකේ තමයි ඉන්නේ. එයත් බස් එකේ තමයි ඉන්නේ. එතකොට බස් එකේ කොහට යන්නේ? කුරුණෑගලට යනවා. කුරුණෑගලට ගිහිල්ලා කොහට යන්නේ? එහෙන් අනුරාධපුරයට යනවා. අනුරාධපුරයට ගිහිල්ලා එතනින් පයින් යනවා. පයින් ගිහිල්ලා රසිතේට යනවා. රසිතේට ගිහිල්ලා වැඩ ඉන්න තැනට යනවා. ඊට පස්සේ මාංශ නිසා සැතපෙනවා. දැන් එයා සම්පූර්ණ විස්තරය දැනගන්න ප්‍රශ්න කීයක් අහන්න ඕනේ? ප්‍රශ්න 10 අහනකොට එයා විඩාවටපත් වෙනානේ. එයාගේ ප්‍රශ්න අඩු වෙනවා. ප්‍රශ්න සීමා වෙනවා. එක ප්‍රශ්න කාලේ මනස ගොරෝගොර බුදි තය හයමාර කරලා ඒ උත්තරේ ඉවර නැහැ. ඒ මනස දන තව ප්‍රශ්න දෙකක් ඇහුවාම එංගලන්තයට යනකම් උත්තරේ ඉවර වෙන්නේ නැහැ. තය 16ක් විතර උත්තරේ යනවා. ඔහොම ඉන්න සමහර ආන්දරගොල්ලෝ. ස්වාමිනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකද්ද? ඒ අට කිව්වාම ඇතිනේ. දවල් දාන්න ඉවර වෙලා මේ අවස ගිලම්පස ඇතිවලා රාට කට්ටිය හැඬුම් අර අර ආනෝ තාම ඉවර නැහැ. උත්තරේ ඇච්චර දිගයි. හැතම 20ක් විතර දිගයි උත්තරේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුරන්නේ. දුක කියන්නේ මොකද්ද? කියනවා පැය 13 අර මනුස්සයාට මේ ලෝකෙ තියෙන ලොකුම දුක දැන් තමයි දැනෙන්නේ. මෙච්චර කාලෙකේ මනුස්සයා දුක දැනගෙන හිටියේ නෑ. හැබැයි දැන් දන්නවා ඕන් දුක. මේක තමයි මං ආණ්ඩාවේ. හාමුදුරුවෝ හරියටම තේරුම් කරලා දෙනවා මේක ප්‍රැක්ටිකල් තේරෙන්නේ නෑ මනුස්සර දුක කියන්නේ මොකද? අයි 13 බිම වාඩිලා ඉන්නකොට මේ මනුස්සර සී නැති වෙලා කලන්ත ඇති වෙලා මල මූත්‍රාත් ගිලයි. මේ මනුස්සට ඒ තරම් විඩාවක්. දුක කියන්නේ මොකද්ද? සැපට සාපේක්ෂව දැනෙන මානසිකත්වය. සපට සාපේක්ෂව දැනෙන මානසිකත්වයට නමක් කියන දුක. ඉවරයිනේ උත්තරේ. සරල උත්තරයක් නේ. ඇයි එච්චර පය 13 මාරකේ මනස විඩාවටපත් කරන්නේ? අපි තාම ප්‍රශ්නේ අඳුරන්නෙත් නෑ, උත්තරේ අඳුරන්නෙත් නෑ. ඒක තමයි ගොඩාක් මේ පැටලි වලට හේතුව. මොනවද වළඳන්නේ? ගිලම්පස. උත්තරේ වැරදිද හරිද? හරි. මොනවද වළඳන්නේ? බෙලි වතුර ටිකක් තමයි ඉල්ලුවේ. බලන්නකෝ කෝපි ටිකක් අදලා ඇති. මොනවා කරන්නද දැන්? කර්ම ගෙවන්නත් එපා. කෝපිනේ ලැබෙන්න තිබුණේ මට හඳුරේ. එහෙනම් ඉතින් කෝපි ලැබිලා තියෙනවා. හඳුර කල්පනා කරන භාර ප්‍රශ්නයක් නේ. මොනවද වළඳන්නේ කියලා විතරනේ ආවේ. අර තින සේරම ටික කියනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අඳුරන්නේ. මොනවද වළඳන්නේ? ගිලම්පස. මොන ගිලම්පසද? කෝපි. කෝපි. ඇයි කෝපි වළඳන්නේ? කෝපිනේ ලැබෙන්න තිබුණේ. දැන් උත්තරේ ගැලපෙනවා. එතකොට මේගොල්ලෝ දන්නවා මේගොල්ලෝ ගොඩාක් සීයෙන් ඉන්න කට්ටිය, සම්මා වාචාව හරියටම පාවිච්චි කරන කට්ටිය, සම්මා දිට්ඨිය නිවැරදිව දකින කට්ටිය, සම්මා සෝතේ නිවැරදිව ශ්‍රවණය කරලා හරියට තේරුම් ගන්න කට්ටිය. මේ කට්ටිය ළඟ හිටියත් මාර්ගේ වැඩෙනවා. ඒ කට්ටියට තේරෙනවා. මේ කට්ටියත් එක්ක කියන මගේ ඔළුවත් එක්ක අවුල්ුවේ. ඇයි? ආන්නේ එකක්. මේක හොඳට තේරුම් ගත්තා චෙන්නයි වලට ගියා එක සැරයක්. මමයි තව පොඩි යෝගිවරයෙක් යා මගේ උදව්වට ආපු කෙනෙක්. ඊට පස්සේ ස්වාමීනි මේ ලෝකේ හැමෝම මේ කියන මාර්ගය දන්නවා. ඒගොල්ලෝ හැයි මේක හරියට වඩන්නේ නැත්තේ? ඒකට හේතුව මෙහෙම කියන්න බෑ. පෝස්ට් ඔෆිස් එකක් ළඟ ඉන්නේ දැන්. පොඩි වැඩකට ඇවිල්ලා පොඩි ලියුමක් තියන යවන්න. මං කම මුද්‍රාවක් ගන්නකම් මුද්‍රාව ගත්තා. ඒකේ මේ රූපයක් දාලා තියෙන ඉන්දියන් විශේෂ මිනිසෙකුගේ මූණ. එතන වයසක මිනිසෙකුට මං කම මේ මුද්‍රේ දීලා මේක මොකද්ද කියලා ආන්නකො. දැන් මේක මොකද්ද කියවා මුද්‍රේනේ. මුද්‍රේ එක සත ඇත්තපද්ද කොයිද ඒකේ වටිනාකම මොකද්ද කියලා. මෙයා තමයි ආවල් කාලේ හිටපු දේශපාලඥයා. හැබැයි මෙයා දුප්පත් සෑහඳ ශ්‍රේෂ්ඨ කෙනෙක්. හැබැයි අන්තිම කාලේ මෙයාට තිබිච්ච වත්කම් වලට අනුව අපට සැකයක් තියෙනවා. මෙයා මේ මාජනතාවගේ මුදල් ගත්තද? ඇයි එහෙම කක් කළේ එයා? එයා මැරෙන මොහොතේ මෙච්චර මුදලක් එකතු කළේ ඇයි? ඇයි ඒක ආයෝජනය කළේ? දැන් සම්පූර්ණ මීටි මම මේක මමත් ඉතින් හාගෙන නේ මං කිය දැන් ඕක තමයි මිනිසුන්ට වැඩෙන්නේ නැති හේතුව. ඇයි මොකද්ද පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ කිව්වා මේ මුද්‍රය ගන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට ප්‍රශ්නයක් ආවා. මේම දේශපාලනඥයන්ගේ මූණක් දාලා ගන්න බෑ. ඒතකොට ඉදිරිපත් කරපු එකම කාරණාව තමයි ඇයි මාරජිනගේ මූණ දාලා මුද්‍ර ගන්න පුළුවන් නම් තාමත් මාරජිනගේ මූණෙන් ඔළුවෙන් සල්ලි తీනවනම් ඇයි මේකට බැරි? ඕම තර්කයක් ගෙනල්ලා ඒ තර්කයට අනුව මේක අනුමත වුණා. පස්සේ අදටත් මේ මුද්‍රේ වළංගුයි කියලා තිබ්බ. දැන් එංගලන්තයට අපි යවුවද මේ මනුස්සයාට වීසා ලැබුණාද? දැන් මේ මනුස්සයා එංගලන්තේ ඉඳලානේ අරගෙන එන්නේ ඒකේ නිර්වචන. විනාඩි 25ක් විතර කියන මේ මුද්‍රේ මොකක්ද කියලා ආපු එකට උත්තරේ. අද අපේ ජීවිතවලත් ওই ප්‍රශ්නේ තියෙනවා. සෝතේ හඳුරන්නේ මොකද්ද? මුද්‍රරය. කවුද මේ ඉන්නේ? ආවලා ඉන්නේ. එච්චරයි. කීයද? 75. උත්තරේ සරල නෑ. සෝතේ තුල 100 නෑ. දිට්ඨිය තුල 100 නෑ. සතිය තුල 100 නෑ. සමාධිය තුල 100 නෑ. කොහමද යට මාර්ගයක් වැඩෙන්නේ? වඩන්න පුළුවන්ද බෑ? ලොකුම ප්‍රශ්නය තමයි එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව හඳුනා නොගත් එක. දැන් ගොඩක් ආන්දරගොල්ල ළඟට ගිහිල්ලා ආනවා මේ ස්වාමීනි මොනවද කරන්නේ? අනේ හරි කම්මැලි ඉතින් මොනවා කරන්න තියා විවේකයෙන් උතින් ඉන්නවා. ඒකද උත්තරේ? දැන් කම්මැලිද කියලා ඇහුවද? විවේකයෙන් ඉන්න කියලා ඇහුවද? මොනවද කරන්නේ? සීයෙන් ඉන්නවා. ඒක මොනවද කරන්නේ කියලා ඇහුවාම වාඩි වෙලා ඉන්න දේ තුල ක්‍රියාවක් නැත්තම් එතන තියෙන මොකද්ද? සිත නිවිලා නම් සමාධිය. සිත අවදියෙන් ඉන්නවා නම් සතිය. දැන් මේ ආන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන ආයතනයට අදාළ ප්‍රශ්නයක්ද? උන්ති කාලපෙන් ආනෝ ඒ ගුරුවරු ඇවිල්ලා. එහෙම ප්‍රශ්න. එතකොට යා ආන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. එයාට ඕනේ මෙයා ඒක හරියට හඳුනාගත්තද? ඒක මොන ක්‍රමයක්ද කියලා මෙයා හරියට දන්නවද ඒක? ඒකයි ඒකල බලන්නේ. ආන ප්‍රශ්නය එයා හරියට තේරුම් ගත්තද? ඒක තමයි ඒගොල්ලෝ බලන්නේ. ප්‍රශ්නෙට උත්තරේ මොනවා වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට ඕනේ උත්තරේ නෙමෙයි. එයාගේ දැනීමයි ඒගොල්ලන්ට ඕනේ. මොකවත් නැනිකන් වාඩි වෙලා ඉන්නවා. සාමාන්‍ය මොනවද කරන්නේ? සතියෙන් ඉන්නවා. ඇයි ඒක සම්මා සතිය ප්‍රශ්නය? සතිය ප්‍රශ්නය. ඇවිදිනවා. ආන්දර මොනවද කරන්නේ? විනාඩි 20ක් 25ක් අමදාම ඇවිදිනවනේ මම. ඒ ඇවිද නැත්තම් ටිකක් අඟට අපහසුයි. සක්මන් භාවනා කරන්න ඕනේ. ඒක අනිවාර්යක. බුදුහාමුදුරු කියලා දිනවනේ. ආවල් නිකාය, ආවල් පංචකය, ආවල් තනේ, ආවල් සූත්‍රය. මනස කල්පනා කරන මාන මට වැරදුනානේ. අපරාධ මේ ප්‍රඥාවේ. සක්මන් කරනකොට යටිපතුලේ තියනවා දැන් බලන්න මේකට ගා මඩ බොක්ක. මේ මඩ බොක්ක පෑගෙන්න ආමාශයේ මාංශ පේශි මේ මනුස්සය කල්පනා කරන මොකද්ද කරන්නේ කියලා. දැන් මේක හැංග ඇතුලෙන් ගිහලා දැන් බඩවැල් දිගේ යනවා දැන්. ප්‍රශ්නේ මොනවද කරන්නේ? ව්‍යායාම කරනවා. සක්මන් භාවනා කරනවා. සරල උත්තරයක්. එයාට පේනවා සරල උත්තරයක් දෙනවා. ඇයි ඒ කම්මන්තේ ප්‍රශ්නයක් ඒක. ව්‍යායාමේ ප්‍රශ්නයක්. සම්මා ජීවේ ප්‍රශ්නයක්. සම්මා දිට්ඨියේ ප්‍රශ්නයක්. සම්මා සෝතේ ප්‍රශ්නයක්. සතිය ප්‍රශ්න සමාධිය ප්‍රශ්න මේක හරියට මෙයා දන්නවා. මොකටද අදාළද මේ හැම මොහොතෙම මේ නාම රූපත් එක්ක ආයතනය ගනුදෙනු කරනවා? ඒ හැම ගනුදෙනුවක් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන හරි එකක් සම්බන්ධ වෙනවා. ඒක මොකක්ද කියලා හරියට මෙයා දන්නවා. හරියටම දැනගෙන ඒකට අදාළ විදිහට ගනුදෙනු කරනවා 100%. මේක තමයි අවසාන භවය. ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලාවත් දන්නේ නැත්නම් එම මොහොතේම තමන් තුළ ගනුදෙනු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා අඳුනගත්තේ නැත්නම් එයා කොහොමද නිවැරදිව ඒක ගනුදෙනු කරන්නේ? ගනුදෙනු කරන්න මොන ආයතනයේද දැන් ක්‍රියාත්මක වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් පවතින්නේ මොන ආයතනය තුළද කියලා එයා දන්නේ නැහනේ. කොහොමද එයාට ඒක වටන්න පුළුවන්නේ? බෑ. වැඩෙන්නේ නැහැ ඒක. එම මොහොතක් තුළම ඒ 100 තියෙන්න ඕනේ. ආයතන 6 ඇරලා තියෙන්නේ. දොරවල් ඇරලා තියෙන්නේ. නිතරම ගනුදෙනුවක් වෙනවා. ඒ නිතරම ගනුදෙනුවක් වෙනකොට ඒ මොහොතේ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන ගනුදෙනුවද මොන ආයතනයේද ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒක ඉස්සෙල්ලා දැනගන්න. මොකවත් නැහැ විවේකයෙන් ඉන්න සතිය වැඩෙනවා. පොඩ පොඩ දැනීම අඩු වෙලා සිත නිවේගෙන සමාධිය වැඩෙනවා. ඒකත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකක්. එහෙනම් අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොකද්ද දැන් වැඩෙන්නේ? මොන ආයතනයටද ඒක සම්බන්ධ? මේක අඩුවක් වශයෙන් තියෙනවා නම් දුර්වලකමක් වශයෙන් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක නිවැරදි කරන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. ගොඩාක් අපි බණ ශ්‍රවණය කරලා තියෙනවා, ගොඩාක් කමඨාන් ශ්‍රවණය කරලා තියෙනවා. හැබැයි මේ දක්වා ඵලයක් නැහැ කියලා කියනකොට අපිටත් පුදුමයිනේ. ඇයි මේක වැඩෙන්නේ නැත්තේ? ඇත්තටම ඇයෙන දේ නෙමෙයි ආගන්නේ. හිතෙන දේ. මේ ඇයෙන එකවත් එයාට හරියට ගන්න බෑනේ. එයාට හිතෙනවා ඇතුලේ එකක්. මේ කියන්නේ මේ අර කාරණා අර පොතේ තියෙන හරි. එතකොට දැන් එයා ඇයෙන එක පැත්තකට විසි කරලා හිතෙන එක ගන්නවා. මෙතනත් යා මෝහයක් වඩන්නේ. මෙතනත් අවිද්‍යාව වඩන්නේ. හිතෙන එක පැත්තකින් තියන්න. ඒක සතියට අදාළ එකක්. සෝතයට අදාළ එකක් තියෙනවනේ. හැයෙන බව 100% සෝතයට අදාළ එක ගන්න එපාය. සෝතයට අදාළ ගන්න එපාය. සම්මා සෝතේ ඇසීම පේනවා. පේන එක ගන්නෙම නැහැ. ඒක සතපාඩ ගඩම් ගන්න. පේනකොට යට එකක් හිතෙනවා. අන්න ඒක ගන්නවා. මෝහය රජ කරනවා. එයා රජ්ජුරු. එයා ඔටුන්න පලන් දන්න මොන. එයා රජ කරනවා මෝහය. අවිද්‍යාව වපුර වුණා හැමතැනම. විද්‍යාවට පයින් ගන්නවා. පේන්නේ මොනවද? ඒක දැනගන්න. ඒ පේනකොට අර දැනෙන දේ, ඉතන දේ, වැටහෙන දේ, තේරෙන දේ ඔක්කොම ගන්නවා. අර පේන එක සම්පූර්ණයෙන් අත එක කවදාවත් ගන්නෙම නැහැ. එයාට කොහොමද අපි ආර්ය මාර්ගය යනවා කියන්නේ? එයා අනාර්ය මාර්ගයේ උල්පතක් යා. මේ දෝෂ නිසා තමයි අපට වැඩෙන්නේ නැත්තේ. මේ දුර්වලකම් නිසා තමයි අපි තාම පුදුජන. මේ අඩුපාඩු නිසා තමයි අද මේ තරම් දුක උරුම කරගෙන අපි මේ සංසාරේ ඉපදිලා ඉන්නේ. මේක නිවැරදි කරගන්න අපි දක්ෂ වුණේ නැහැ. මේ දුර්වලකම් නිවැරදි කරගන්න අපට අවබෝධය තිබුණේ නැහැ. දැන් අපි දන්නවා අපේ දුර්වලකම් මොනවද කියන එක. ගිලම්පස එකක් දෙනවා. අනේ ආන්දර මොකද්ද මේක නිකන් බොණ්ඩක්ද මැටි වතුර වගේ මොකද්ද මේ? බෙලි වතුර. අනේ වෙන මොන හරි අදන්නකෝ. දැන් යාට හිතෙන දේ නෙමෙයිද මේ ගන්නෙ? හරියට මාර්ගය වර්ණ කෙනාට දුන්නා රා වෙනස්. ඊට වඩා රා ටිකක් අඩුයි. එයාට රා විතරනේ දැනෙන්නේ. මේක මේ ජීවී ප්‍රශ්නයක් නේ. එයාගේ රසස් පිළිබඳව ප්‍රශ්නයක්. රස හඩුයි රස අඩුයි. රස තියෙනව රස නැහැ. ඔච්චරනේ ප්‍රශ්නේ. ඇත කින සංකල්පයක් තියෙනව නැත කින සංකල්පයක් තියෙනව. අඩු සංකල්පයක් තියෙනව වැඩි සංකල්පයක් තියෙනව. ඒ ටික විතරනේ මෙතන දැනගන්න තියෙන්නේ. ඊයේ එකක් දුන්නේ ගිලම්පස ඒක දෙන්න. ඒක ඊයේ නේ දුන්නේ. ඒක කොහොමද හදෙන්නේ? අද හදුවම වෙන එකක් හදෙන්නේ. ඒකම හදුවත් ඒක රස ඒ විදිහට වෙන්නේ නැහැ. දශමයකින් හරි වෙනස් වෙනවා. කොහොමද ඊයේ එක ගේන්නේ? එන ඊයේ ටිකක් අංගලා තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ යාගේ ආයතන තුළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුරගන්නේ තාම අඳුරන්නේ නැහැ යා. මොන හරි එකක් දුන්නාම ඒක රස සම්බන්ධ එකක්. ඒ රස විතරයි අඳුනගන්නේ. ඒක මොකද්ද? ඇයි දුන්නේ? මොකටද දුන්නේ? ඇයි මේ මේකක් මට අම්බ වුනේ? මම මේකට කැමති නැහැ, අරකට කැමති. ඒවා එකක්වත් එතනට අදාළ නැහැ. ඒ කියන්නේ යා සම්පූර්ණයෙන්ම මෝහය වඩනවා. අවිද්‍යාව තුළ හරියට ගැටෙනවා. හරි දුර්වල තාපසේකයා. අම්බ වුණා සන්තෝෂයක වළඳනවා. ඇයි? ඒ රස සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒක දිවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ එකක්. ඒක දැනීමට අදාළ එකක් නෙමෙයි, අවබෝධයට අදාළ එකක් නෙමෙයි. එක භික්ෂුවක් ඉන්නා ටිකක් කාර්ය බහුලයි, ටිකක් කලබලයි, ටිකක් අසංවරයි කියලා අපි හිතනවා. දැන් ඒක මොන ප්‍රශ්නයක්ද? ditthiye ප්‍රශ්නයක්. දැක්කා සිවුරු ටිකක් මේ හරියට පිළිවෙල නැහැ. දැන් පිළිවෙල නැහැ, අසංවරයි කියන එක පේනකද දැනිච්ච එකද? පේන එකද දැනිච්ච එකද? ඉතේ ප්‍රශ්නයක් නේක. ඇසට පේන්නේ සිවුරක් තියෙනවා. මොකද කා පාට තියෙනවා, තලෙළු පාට තියෙනවා. දැන් පාටනේ පේන්නේ. දැන් පාටට අසංවර කියලා එකක් දන්නවද? අසංවර කියලා දන්නේ ඇයි? පරිමණ්ඩලම් අරම එකක් ඔළුවේ තියෙනවා. චීවරම් පරිමණ්ඩලම් ඕම එකක් ඔළුවේ තියාගෙන ඉන්නවා. අන්න ඒකට සාපේක්ෂව අරක අසංවරයි කියලා කියපු ගමන් මේ පේන ප්‍රශ්නේ නෙමෙයි, මේ දැනිච්ච ප්‍රශ්නේ, එහෙම නැත්නම් ඉතිච්ච ප්‍රශ්නේ කියන එක අපි වෙනම දැක්කේ නෑ. ඩග්ගලර පේන ප්‍රශ්නේ දැනෙන ප්‍රශ්නේ කියලා අපි එකක් පටලගෙන එතන මෝහය වඩනවා. කාපාට පේනවා, පාඩු වෙනවා. ගොඩාක් කාර්යවර එතන ගියාම මේක හොඳට පේනවා. රාතන් වංශල 25ක් ගියා වචනයක්වත් කිව්වේ නෑ. අර පුතුජනකේ උඩ පැනපන කෑගෙන අවද්දසන්න ඕනේ. මේක ලොකු ප්‍රශ්නයක්. මේක දම්සභා මණ්ඩලෙම කියන්නේ. මෙතන දෙවණක් කරනවා. ඇයි? උන්වහන්සේ පෙනිච්ච එකයි දැනිච්ච එකයි දෙක එකයි කියලා හිතනවා. හර කට්ටිය පේනවා. කා පාට පේනවා. තලෙළු පාට පේනවා. රාතන් වහන්සල පාඩුවේ ළඟින් යනවා. ඇයි? උන්වහන්සලට ප්‍රශ්න නැන්නේ. උන්වහන්සලා කතන්දරේ හරියටම දන්නවා. අර අන්තිමට ආපු කෙනා කතන්දරේ දන්නේ. දම්සභා මණ්ඩපයේ කඳවල ගුරුවරයා කඳවල අවද් දැසලා විනය පිටකේ පොත් පෙරලා පාලි වලින් කෑ ගාලා අරව ඔප්පු කරලා ලොකු ප්‍රශ්නයක්. සම්පූර්ණ ගිනි අරගෙන සේනාසනේ. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුරන්නේ? දැනිච්ච දේ දැනෙන එකක් කියලා එයා දන්නේ නැහැ. දැනිච්ච එක එයා හිතනවා ඒකට පේන එකක් කියලා. ඒක පේන එකක් නෙවෙයි, ඒක දැනෙන එකක්. තේරිච්ච එක එයා හිතනවා හැයිච්ච එකක් කියලා. නෑ, හැයිච්ච එක වෙන එකක්, තේරිච්ච එක වෙන එකක්. ඇහෙන්නේ ඒ ස්වර හත. ඒක කනට සාපේක්ෂ ප්‍රශ්නයක්. ඒ ස්වර වලින් ඇහිච්ච ශබ්ද වලට එකක් වැටෙනවා. ඒක අවබෝධයට සාපේක්ෂ එකක්. ඒක දැනුමට සාපේක්ෂයක්. ඒ තේරිච්ච එක ඇහිච්ච එක නෙමෙයි, ඒක වෙන එකක්. ඒ දෙක වෙනම දකින්න. ඒක කියන හොඳ ධර්ම දේශනාවක්. කවදාවත් කලින් ආල නැහැ. ඇත්තටම ඒ කියන්නේ මොකද්ද? අවිද්‍යාවේ කියන්නේ. ඇයෙන්නේ වෙන එකක්. වැටෙන්නේ, තේරෙන්නේ, අවබෝධ වෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ වෙන එකක්. ඒකනේ බුදුහාමුදුර කියන්නේ මේ ලෝකේ එක සමාන විඥාන දෙකක් නැහැ. එක්කෙනෙකුට තේරෙන දේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට ඒ විදිහට තේරෙන්නේ නැහැ. සෝතාපන්න 500ක් හිටියාම 500ටම එක විදිහටම තේරෙනවද? ඇයි? අවබෝධ වෙනස්. සරියුතාන්දුර ළඟ තවත් රාතන් වහන්සේටම ආසයි පොළොවයි වාගේ තේරෙන මට්ටම්. මාත්‍රිකා ටික කිව්වත් උන්වහන්සේට තේරෙන. අරුණ්වහන්සේට මාත්‍රිකා නෙමෙයි සූත්‍රෙත් කියලා, හටුවා කියලා, ටීකා කියලා, ටිප්පණී කියලා, සරලාව කියලා. පස්සේ බැනලා නිඳා කිරුවමලු තේරෙන්නේ. අර අන්තිම ටිකකුත් තියෙන එක සරලවටත් පල්ලයට යන බැනලා කිසිම මොලයක් නැහැ, අවබෝධයක් නැහැ කියන ටක්ගල පැදිලා ඊට පස්සේ තේරෙනවා යාට. බලන්න යාට කොච්චර මාන්ස වෙන්න ඕනද? එයාට මාත්‍රිකා ටික විතරනේ කිව්වේ. එහෙනම් ලෝකෙ හැමෝටම එක විදිහට තේරෙන්නේ නැහැ. එකම මානසිකත්වයේ මිනිස්සු නැහැ. එතකොට දේශකයන් වහන්සේනේ දන්නේ කතන්දරේ මම මොනවද කියන්නේ කියලා. එතකොට දේශකයන් වහන්සේට තේරිච්ච දේ උන්වහන්සේ දන්න දේ අපි දන්නේ නැහනේ. එහෙනම් ඇයෙන දේ නෙමෙයි මට තේරුනේ. එහෙනම් මගේ තියෙන ප්‍රඥාවට අනුව අරක තේරෙනවා. එතකොට තේරිච්ච දේ ඇයිච්ච දේ නෙමෙයි නෙමෙයි. ඒක පෙර සංසාරේ ගෙන ආපු පාරමිතාවට අනුව ප්‍රඥාවට අනුවයි තේරුනේ. ඇහුනේ වෙන එක. එහෙනම් නිතරම සෝතය පිළිබඳව සීය වඩන, සෝතය පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන ඒ භාවනා යෝගියා නිතරම දැනගන්න ඕන කාරණා මොකද්ද? ඇහෙන්නේ නිතරම වෙන එකක්. තේරෙන්නේ වෙන එකක්. අවබෝධ වෙන්නේ වෙන එකක්. ප්‍රත්‍යක්ෂ වෙන්නේ ආත්පසීම වෙන එකක්. මේ හැම එකක්ම වෙනස්. කොහොමද? ඇහෙන්නේ සෝතයට සාපේක්ෂව. ඇහිච්ච දේ ශබ්දයට සාපේක්ෂව. තේරිච්ච දේ 100ට සාපේක්ෂව. කොච්චර 100ෙන් හිටියද එච්චරට තමයි ඒක දැනෙන්නේ, තේරෙන්නේ. 100 අඩු නම් ටිකක් තේරෙනවා. 100 හොඳට තිබුණා නම් හොඳට තේරෙනවා. ප්‍රත්‍යක්ෂ වෙන්නේ සමාධියට සාපේක්ෂව. ඒකට කොච්චර සම වැදුනද, ඒක බවට කොච්චරට මම වෙනස් වුණාද, ඒක ඒ ලෙසමපත් වුණාද, ඒකට සාපේක්ෂව සමාධිය වැඩෙන්නේ. බලන්න ඉතින් ආයතන කීයක් වැඩද කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ග ක්‍රම තුනක් වැඩ කළා. මොකද්ද? සෝතය වැඩ කළා. ඒක හැඟුණා. සීය තිබුණා, සතිය තිබුණා, ඒකට අනුව වැටුණා. සමාධිය තිබුණා, ඒකට අනුව ප්‍රත්‍යක්ෂ වුණා. ආයතන තුනක් වැඩ කළා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියවර තුනක්. හැබැයි තුනම මේ මනස එකයි කියනවනේ. ස්වාමිනී බණ කියලා වැඩක් නැ, කවදාවත් ආන්න. එතකොට අපි දන්න මේ මනසට ඇහිලත් නැ, තේරිච්ච දේ මොකද්ද කියලා දන්නේත් නැ, මේ මනසට ප්‍රත්‍යක්ෂ වෙලා නැ, මේ මනස ප්‍රත්‍යක්ෂේ මොකද්ද කියලා නුරන්නේ ඇයි? අර තුන මේ මනස වෙන්වෙන් වශයෙන් දැක්කේ නැ. එහෙනම් මේ මනසට මේක වැඩෙන්නේ නැයි? එයා ප්‍රඥාව අඩු කෙනෙක්. එහෙම කියනකොටම අපි දන්නවා මේ මනස මේ භවයේ මේක වඩන්නේ නැ. ස්වාමිනී ඔබ වහන්සේ මොනවා කිව්වද කියලා මම දන්නේ නැ. මොන හදාසින් කිව්වද කියලා මට තේරුනේත් නැහැ. හැබැයි ඇහිච්ච දේ තුලින් ස්වාමිනී මේ මේක මට දැනුණා. පස්සේ මගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරලා බැලුවා ස්වාමිනී. ඒක මගේ ජීවිතේ දැනටමත් පවතින. හැබැයි මම දැනගෙන ඉට දැන් මම දන්නවා මම මෙච්චර කාලයක් මේක තුල ජීවත් වෙලා තිනවා. මේක තුල තමයි මගේ හැම ක්‍රියාවක්ම වෙලා තියෙන්නේ. දැන් මට ඒ ක්‍රියාවෙන් වෙන් වෙන්න බෑ. ඇයි? නිතරම ඒක මගේ ඇඟේ කොටසක් වෙලා දැන් ඒකත් එක්කම තමයි මම හැමදේම කරන්නේ. මොකද්ද උනේ? ඔයා සෝතාපන්න වුණා. හැවුනා හැවුනා දෙ දැනගත්තා. දැනගත්ත දේ හොඳට අවබෝධ කළා, තේරුම් ගත්තා. තේරුම් ගත්ත දේ පුරුදු කළා. පුරුදු කරපු එකයි ඇයිච් එකයි එක බවට පත්‍යක් වුණා. දෙක එකට එකතු වුණා. ඒක එකක් බවට පත් වුණා. විපස්සනාව සම්පූර්ණ කළා. ඒකේන ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන කෙනෙක්. එයා හොඳ දක්ෂ බෝධිසත්වෙක්. එයා සෙල්ලම් කෙනෙක් නෙමෙයි. එයා තමයි ගෞතම බුදුහාඳුරාගේ ඒ ආලෝකය එම නැත්නම් ඒ තේජස ඉදිරියට ගෙනියන කෙනා. මේ සාසරේ උර පිට අරගෙන යන කෙනා යා. එයා අනිවාර්ය මාර්ගයට එනවා. හැබැයි අරයා එන්නේ නැහැ. ස්වාමිනේ ඔබ වහන්සේගේ බණ ඇහෙනකොට ඇඟ නිකන් හිරිවැටිලා ගියා. කවදාවත් ආල නැ මේ මනස කවදාවත් අහන්නෙත් නැ. කවදාවත් ආල නැ අදහලත් නැ. ඒක ගුරුවරයා දන්නවා. කවදාවත් ආල නැ අද ඇව්වෙත් නැ. මේ වගේ බණක් මට කවදාවත් තේරුනේ අද තේරුනෙත් නැ මේ මනසයාට. අද කියපු දේ තේරිලත් නැ. ඇයි? ඒ මනස ඒක හරියට දැක්කේ නැ. ඇයිච්ච දේ මොකද්ද කියලා දන්නේ නැති මනුස්සයර කොහොමද ඒක තේරුනේ? තේරෙන්න විදියක් නැහැ. ඒ මනුස්සයට මොනවද තේරුනේ කියලාක ගුරුවරයා දන්නවා. හැම තප්පරයක් ගානේ, හැම මොහොතක් ගානේ අපි තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වෙනවා. හැම ක්‍රියාවක් තුලම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ හැම මොහොතක් තුළම මේ වැඩෙන පුරුදු වෙන ක්‍රියාත්මක වෙන ජීවත් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ මොහොතේ මොන මොන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම ඉන්නවද මොන මොන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොන මොන ආයතන දැන් ගන්න දෙනු කරනවද මේක දන්නේ නැති කෙනා කොහොමද සතරේ රියේ 100න් ඉන්නේ එයා ආර්ය කෙනෙක් වෙන්නේ කොහොමද එයා තාපසයෙක් කෙනා නම දෙන්නේ කොහොමද එයාට ගීකමවත් සුදුසු නැහනේ දකින්නකොට සම්මාදිට්ඨිය තමයි මේ පේන්නේ කියන එකya දන්නේ නැත්නම් එයා ඉතන දැනේ කියන්නේ ඉතන දේ කියන්නේ අතන කවුරුරි කෝපයක් තියලා ගිලා කවුරුරි කෝපයක් තියලා ගියා කියලා කොහොමද දන්නේ කවුරුරි කෝපයක් තියලා ගියා කියලා ඒක දැනෙන එකක් කෝපය කොතන තියෙන්නේ අතන ඇයි පේනිච් එකක් කවුරුරි අතන කෝපයක් තියලා ගිලා බලන්නකො අතන තියලා ගත්ත දේ ගත්ත තැන තියන්න මේ කිසිම කෙනෙක් පිළිවෙල දැන් බලන්නේ ඒ දෙන උත්තරේ සම්පූර්ණ වෙනස් නේ සම්පූර්ණ වෙනස් කෝපය කොතනද කියවම අතන සම්මාදිට්ඨියට අදාළ ප්‍රශ්නයක් සම්මාදිට්ඨි උත්තරයක් සාමින්නාන්සේලාද මොනවද සාකච්ඡා කළා අද චතුරාර්ය සත්‍ය සම්මා සෝතේ ප්‍රශ්නය සම්මා සෝතේ උත්තරයක් අද කතා කළේ අපි හරි විස්තරේ දැන් මෙයාට තේරිච්ච ටිකයි දැනිච්ච ටිකයි ප්‍රත්‍යක්ෂ වෙච්ච ටික ඒක ඇහුවද යා මොනවද ඔයාට ඇහුනේ කියලා ඇහුවද නැහැ මොනවද තේරුනේ කියලා ඇහුවද නැහැ ඒ තේරිච්ච එකේ මොනවද අවබෝධුනේ කියලා ඇහුවද නැහැ මොනවද ප්‍රත්‍යක්ෂ කළේ කියලා ඇහුවද නැහැ ඒ ආපු නැති ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ මොනවද කතා කළේ අද අපි පටිච්ච සමුප්පාදය කතා කළා ස්වාමිනි ඔබ වහන්සේට මොනවද ඒක තේරුනේ මට තේරුණා පටිච්ච සම්පාදය කියන්නේ අපේ ජීවිතය අපි මේ සෑම මොහොතක් තුළ ගත කරන හැම ඉරියව්වක් තුළම ගත කරන න්‍යාය ධර්මය හැම මොහොතක් තුළම පටිච්ච සම්පාදය තුළ තමයි අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ පටිච්ච සම්පාදය තුළ මේක තමයි තේරුනේ මොනවද අවබෝධෝනේ මෙච්චර කාලයක් මේක තුළ ඉඳලා මේක තේරුම් ගත්තේ නැහැ මගේ ජීවිතය පුරාවටම තිබිලා තියෙන පටිච්ච සම්පාදයනේ මේක අවබෝධ වුණා මොකද්ද ප්‍රත්‍යක්ෂ වුණේ මේ දැන් ඉන්නේ පටිච්ච සම්පාදයේ තුල. පටිච්ච සම්පාදයක් ක්‍රියාත්මක වෙනවා. පටිච්ච සම්පාදයක් කතා කරනවා. පටිච්ච සම්පාදයක් ශ්‍රවණය කරනවා. පටිච්ච සම්පාදයක් ජීවත් වෙනවා. පටිච්ච සම්පාදයක් සැතපෙනවා. පටිච්ච සම්පාදයක් පිණ්ඩපාත යනවා. පටිච්ච සම්පාදයක් පැම්පාස වෙනවා. මේක ප්‍රත්‍යක්ෂ වුණා. දැන් අර උත්තරේ හරියටම ගැලපෙනවා. ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ. ඇව්වේ ඉස්සෙල්ලාම සම්මා සෝතෙන් ඒකට උත්තරේ දුන්නා. ඊට පස්සේ සම්මා සතියෙන් ප්‍රශ්නයක් ඇව්වා. ඒකට සම්මා සතියෙන් දුන්නා. පස්සේ සම්මා සමාධියෙන් ආන ප්‍රත්‍යක්ෂයකට. ඒකට සම්මා සමාධියෙන් උත්තරේ දුන්නා. දැන් මෙයා රාතෙක්. ආපු කෙනා දැනගන්නවා මෙයා සම්පූර්ණ ආර්ය කෙනෙක් කියලා. සම්පූර්ණ ආර්ය කෙනෙක්. ආයි මොකවත් ඉතිරි වෙලා නැහැ. එක සිතවිල්ලකින්වත් එයාට වැරදෙන්නේ නැහැ. ඇයි? ඒක එයාට තේරෙනවා. මොනවද ඇවුනේ කියලා කිව්වම පැය තුනක් මාර විස්තර කරන ගුරුවරයා කිව්ව විනාඩි 40යි. ඒක උපමා උපමේයත් එක කියනකොට පැය තුනක් මාර කරන ගුරුවරයා කල්පනා මට වඩා තේරිලා නේ. ගුරුවරයාට විනාඩි 40යි කියලා තිනේ ගෝලයට පැය තුනක් මාර ගිහලා නවත්ත ගන්න. හති පොඩ්ඩක් ඉන්න කියලා හති අරලා ආයි පටන් ගන්නයි දෙවෙනි කොටස යනවා ලේකේ. මේකත් අර නාට්‍ය වාගේ අර කොටසින් කොටස යනවා වාගේ. වැරදිලා. අතරමං වෙලා. එයා අවිද්‍යාව වඩනවා කියලා දන්නේ නැහැ. එයා මෝහය රජ කරනවා කියන එක යට තේරිලා නැහැ. විශාල දුර්වලකමක්. විශාල පරාජයක්. මිනිසත් භවයට එයා විශාල නිඳාවක් අපහාසයක් මේ කරගන්නේ. අසකන දිවනාසය සමසිත මේ ආයතනය නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මේ භෞතික වස්තු මානසික සිතිවිලිත් එක්ක ගනුදෙනු කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තමයි මෙතන වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමයි ජීවත් වෙන්නේ හැම ගනුදෙනුවක් තුලම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක යම්කිසි ශ්‍රාවකයෙක් හරියට තේරුම් ගත්තේ නැත්නම් දැන් කුමන ආයතනයේ කුමන ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ද ක්‍රියාත්මක වෙන්නේ හැම ගනුදෙනුවක්ම මේ ගනුදෙනුව ආවල් ආර්ය අෂ්ටාංගික මාර්ගයක උත්තරේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගෙම දෙන්න ඕනේ මොනවද පේන්නේ කා පාට පේනවා ඇයි සම්මාදිට්ඨි ප්‍රශ්නයක් ඒක සම්මා සෝත ප්‍රශ්නයක් නෙමෙයි සම්මා සති ප්‍රශ්නයක් නෙමෙයි ඒක සම්මාදිට්ඨි ප්‍රශ්නයක් මොනවද ඔබ වහන්සේට පේන්නේ තැඹිලි පාට පේනවා මොනවද හිතන්නේ සිවුරක් කියලා හිතෙනවා මොනවද ඔබ වහන්සේ ගැන දන්නේ මේක ආවල් ආයස්මතුන්ගේ සිවුර කියලා දන්නවා. කොහොමද උත්තර තුන හරියටම ගැලපෙනවා? පළවෙනි ප්‍රශ්නේ සම්මා දිට්ඨියෙන් ආවා. සම්මා දිට්ඨියෙන් ආපු බව දන්නවා. දිට්ඨියේ සීමාවෙන් උත්තරේ දුන්නා. දෙවෙනි එක සම්මා සතියෙන් යවුවා. සම්මා සතියෙන් පිටපයින්නත හරියටම සම්මා සතියෙන් උත්තරේ දුන්නා. තුන්වෙනි එක සම්මා සමාධියෙන් ආවා. සම්මා සමාධියෙන් හරියටම උත්තරේ දුන්නා. එයත් ආර්ය කෙනෙක් ආපු කෙනත් ආර්ය කෙනෙක්. ඒගොල්ලෝ කොම එක හදවතින් ජීවත් වෙන කෙනෙක්. හරි සුවඳයි. ඒ කට්ටියගේ ඇසුර. ඒකට කියන කල්යාණ මිත්‍ර ඇසුර. ඒගොල්ලෝ පඬිතුයෝ. ඒගොල්ලෝ තමයි බුදුහාමුදුරන්ගේ ඥානවලින් ඉපදිච්ච ආර්යවරු. ඒගොල්ලෝ ආර්යවරු. අද අපේ ජීවිතයේ තියෙන ලොකම අඩුව මේ ප්‍රශ්නේ. අපි මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැහැ. අපි මේක ප්‍රත්‍යක්ෂ කළා නැහැ. අපි මෙහෙම ජීවත් වෙලා නැහැ. ඒකට හොඳම සාක්ෂිය ජීවත් වෙලා නැහැ කියන එක මේ දැන් ලැබිලා තියෙන මිනිස්සුත් භවයේ. ඒක තමයි සාක්ෂිය. ඇයි හරියට වැඩුණා නම් ඇයි ඉපදුනේ? වැඩුණ නැති නිසා ඉපදුනේ. එහෙනම් ඉපදිච්ච හැමෝම මේක හරියට වඩලා නැහැ. දැන් අපට තියෙන එකම දේ තමයි මේක වඩන එක. කෑම කනකොට ලුණු හඩුයි කෑ ගන්නවා. ජීවේ ප්‍රශ්නය, දැනීමේ ප්‍රශ්නය. ඇයි ලුණු වැඩියෙන් කන්න ඕනේ කියලා අපිට එහෙම නීතියක් තියෙනවද? අඩුවෙන් කන්න එපා එම වුණ දඩුවම් කරනවා කියලා එහෙම නීතියක් තියෙනවද? නැහැ. ලුණු වැඩියෙන් කන්න පුළුවන් නම් අඩු වෙනුත් කන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? අන්ත දෙකට අහුවෙන්නේ නැතුව ඉන්න එකනේ මාර්ගය. ඇයි අන්තගාමියන්නේ? මේ කන කෑම වල තන්තයක් අදලානේ. සීනි වැඩි නම් බොනවා අඩු නම් බොන්නේ නැහැ. ඇයි එතන තන්ත මේ පැන් වල තන්ත අදලානේ. වැඩි එක සතුට නම් අඩු එක සතුට වෙන්න එපාය. වැඩි එක අසතුට නම් අඩු එකත් අසතුට වෙන්න එපාය. දෙකම එකම මානසිකත්වයෙන් දකින්න එපාය. කොහොම මධ්‍යම ප්‍රතිපදාව නැහනේ. මෝත තුල 100න් ඉන්න කෙනාට ඒව දැනෙන්න බෑනේ. ඒ කියන්නේ මෝත තුල නැ කියන එක ඒ කෑ ගන්නකොට මේ ඒකම සාක්ෂි දරනවානේ. ඒ කලබලේ සාක්ෂියක්නේ. ඒ අසම්මරේ සාක්ෂියක්නේ. එයා ඒ මධ්‍යම ප්‍රතිපදාවේ නැ කියන එකට. තවත් මොකටද සාක්ෂි? දැනෙන දේ රස සම්බන්ධ එකක්. ඒක දැනෙන බව දැනගෙන ඉන්නවා. ඒකට දෙන උත්තරේ මොකද්ද? දැන් ජීවේ ප්‍රශ්නයක් එනවා. රසේ ප්‍රශ්නයක් එනවා. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උත්තරේ මොකද? ඒ ජීවිතේ දෙන හොඳම උත්තරය තමයි රසහඩුයි. රසහඩු එච්චරයි. රසහඩු එක මම වල බොන්නේ නැහැ. එහෙම රසහඩු එකක් මම පරිභෝජනය කරන්නේ නැහැ. ඒක දැනීමේ ප්‍රශ්නයක්. එයාගේ බලාපොරොත්තු ප්‍රශ්නයක්. ඒක සතියේ එකක්. සතියට අදාළ එකක්. සතියේ මේකට පටලවන්නේ නැහැ. රසන රසටම උත්තරේ දෙනවා. පේනවා නම් පේන එකට උත්තරේ දෙනවා. ඒකට වෙන එකක් පටලවන්නේ නැහැ. ඒ පැටලවිල්ල නිසා තමයි අද මෙච්චර දුක් වැඩි වෙලා තියෙන්නේ අපේ ජීවිතේට. ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් සම්පූර්ණයෙන් අවුල්. ඔක්කොම මේක මේ පැටලිලයි. එකක්වත් අපි හරියට දැකලා නැහැ, හඳුරගෙන නැහැ. ඒ ආයතන වල ක්‍රියාකාරී ස්වභාවය අපට තේරිලා නැහැ. තේරිලාම නැත්තම් වැඩෙන එක ගැන අපි කතා කරන්නේ මොනවද? කතා කරන දේක් ඉතුරු වෙලා තියෙනවද? තේරිච්ච නැති කෙනෙකුට මොනවද අපි කතා කරන්නේ? ඉතල තේරෙන්න එපාය. එයා ඉන්නේ කොතනද කියන එක. කවුරු එකක් මොනාරි කෑම කනකොට එයා කන බව පේනවා. ඒක දිට්ටි ප්‍රශ්නයක්. ඒක හරි රසයි නේද? මමත් කාලා තියෙන මේ පළතුරු. දැන් මේක ඒ කන එක එයාගේ දිව මගේ දිවද? මේක මාර වැඩේ. එතකොට එයා කන්නේ මගේ දිවෙන්නේ. මමත් කාලා තියෙන හරි රසයි නේද? හරි රසයි. දැන් මෙයාගේ කටට මේක පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ නේ දිවට. කොහමද මෙයා ඒ රසයි කියලා කියන්නේ? ඒ කියන්නේ අරයයි කන්නේ මෙයාටයි කැවෙන්නේ. මේක සතියේ ප්‍රශ්නයක්. මේක අවබෝධයේ ප්‍රශ්නයක්. මේක සමාධියේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ තියෙන්නේ මොකද්ද ප්‍රශ්නයක්? වෙන ආයතනයක. එයා තේරුම් ගන්න තියෙන තව ආයතනයක ප්‍රශ්නයක් ඇටියෙට. අර නිදාගෙන ඉන්න මිනිස්යාගේ අර බස් එකේ කොන්දොස්තර කියලා නැගිටලා කොයිද යන්නේ කියලා. එයාට තේරුනේ මල්ලේ මොනවද තියෙන්නේ. අයි නික කවාඩිර කල්පනා කරන නිදාගෙන මොකද්ද මේ ටික අරගෙන ගිහලා පොලොට දාලා රුපියල් 5 ගානේ විකුණලා ගෙඩි 20ක් තියෙන 20ට අපිට රුපියල් 50ක් හම්බෙනවා. ඒ 50 අරගෙන ගිහලා මම ගවයෙක් ගන්නවා. ගවයෙක් අරගෙන කිරිදෝලා කිරිවලින් කරත්තයක් ගන්නවා. කරත්තයක් අරගෙන ඒකෙන් බඩු හැදලා ඒකෙන් ගොඩාක් අම්බ කරලා ගවයා පැටව දාන කාලේ ඒ කිරි ටික විකුණනවා. නැති කාලේ කරත්තෙන් බඩු අදිනවා. මේ විදියට දැන් එළ දෙන්න කරත්තෙට බඳින්නේ නැහැ. දැන් මේකත් මේ මනුස්ස නින්දෙන්නේ. මේ මනුස්සට ඉතන ඉතන ඔක්කොම කල්පනා කරනවා. අවුරුද්දට බැරි වෙලා පැටව 3 දෙනෙක් දැම්ම. ඒ 3 දෙනාම හදනවා. ලොකු වුණාම ඒ පැටවෙත් දෙන්න මම විකුණනවා. ඒකෙත් ලොකු ගාණක් හම්බ වෙනවා. අවුරුද්දට 3ක් දාන්නේ නැහැ. මේ මනුස්ස මේක දන්නේත් නැහැ. එතකොට හෙළදෙනාට කරත්ත බඳින්නෙත් නෑ, මේක දන්නෙත් නෑ මේ මනුස්සයා. ඕම කල්පනා කරනකොට එක පාඩ පිටර තට්ටුවක් කරනවා. කොයිද යන්නේ? ආ පොල් තියෙනවා මල්ලේ. මනුස්සයා නෝ පොල් වලට ටිකට් කඩන්න බෑනේ. ආන්නේ මොකද? කොයිද යන්නේ? මනුස්සයා කියන්නේ මල්ලේ පොල් කියලා. ඇයි? අර පොල් සම්බන්ධයෙන් කල්පනා කරගෙන හිටපු නිසා. දැන් ඇත්තට මේ කතාව ගොඩාක් කට්ටිය වුණාම යන්නේ කොහෙද මල්ලේ පොල් කියන කතාව හැමෝම දන්නවා. හැබැයි හැමෝම ඉන්නේ මල්ලේ පොල් තියෙන තැන තමයි. අද ලෝකේ ඔක්කොම ඉන්නේ මල්ලේ පොල් තැනයි. අපි ඔක්කොම මල්ලේ ඉන්නේ. අපි තමයි පොල්. කොන්දොස්තර තමයි අපේ සීය. එයාලා තට්ටු කරලා කියන පොල් නෙමේ යන බයින තැන. මම මේ යන්නේ ආවල් තැන. ඊට පස්සේ ටිකට් එකක් දෙනවා. ඒ කියන්නේ මාර්ගය හඳුන්වලා දෙනවා. ටිකට් එක දෙනවා. පටන් ගත්ත තැන අවසන් තැන මෙච්චර ගාන බයින්න ඕනේ නැත්නම් දඩ ගන්නවා. රාත් වෙලා යන්න ඕනේ බයින්න ඕනේ නැත්නම් දඩ ගන්න. ඒ සීය. බස් එක තමයි මේ කය. රියදුරු තමයි සිත. එයා තමයි පදින්නේ මේ නාම රූප වලින් ඇක්සිඩන්ට් වෙන්නේ නැතුව, වැරදෙන්නේ නැතුව පාරේ හරියට යනවා. නීති රීති වලට අනුව, විනයට අනුව ගැලපෙනේද? මෙතන සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. එහෙනම් අද අපි හැමෝම මල්ලේ පොල් තමයි. අපි තමයි පොල් ටික. හලලා බලනකොට අපි තමයි පොල් ගෙඩි. කිසිම දෙයක් අපි දන්නේ නැහනේ. පේන දේ පේන බව දන්නේ නැහැ. ඒක ඇයෙන එකක් කියලා හිතාගෙන ඉන්නවා. ඇයෙන එක හැයෙන බව දන්නේ නැහැ. ඒක දැනෙන එකක් හිතාගෙන ඉන්නවා. දැනෙන එක මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක අවබෝධය කියලා හිතාගෙන ඉන්නවා. අද ගොඩක් මාර්ගඵලලාභින් ඉන්න සෝතාපන්න කට්ටිය. සෝතාපන්න නැහැ. ඇයිච් එක එයා හිතාගෙන ඉන්න එක සම්මාදිට්ඨි ඵලයක් කියලා. එයා ඇත්තටම මේක සෝතේ කියලා කවද දන්නේ නැහැ. එතකොට කොච්චර අවිද්‍යාවෙන් ඉන්න නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. ඇයෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනා, පේන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනා දැනෙච්ච දේ දැනගත්තේ කොහොමද? අවබෝධ වෙච්ච එක දැනගත්තේ කොහොමද? ප්‍රත්‍යක්ෂ ඒක දන්නේම නැහැ. හැබැයි මනුස්සයා කියන මේ දෙවෙනි ඵලයේ ඉන්නේ, තුන්වෙනි ඵලයේ ඉන්නේ, මේ රාත්තරේ වැට උඩ ඉන්නේ. දැන් වැටකෙන්ද බැන්දේ කවුද? මේ මනුස්සයා කදාගෙන ඉන්නවා. එයා දෘෂ්ටි හදාගෙන එයා දෘෂ්ටි නඩත්තු කරනවා. නිවැරදි මාර්ගය තුල යන කෙනාට දෘෂ්ටි හැදෙන්නේ නැහැ. මොකද්ද හැදෙන්නේ? නිවීමක් හැදෙන්නේ. නිවීමක් මේ අටගන්නේ. වඩන්න වඩන්න ප්‍රතිසතෙන් ප්‍රතිසතෙට නිවීම වැඩි වෙනවා. දැන් එන්නෙන්ද දෘෂ්ටි වැඩි වෙලා, ඵල ලැබිලා, වටිනාකම් ලැබිලා, අනිත් අයට සාපේක්ෂව එයාට උඩඟුව අහංකාරය වැඩි වෙලා, මාන්නය වැඩි වෙලා, දැන් මේක වැඩිලා නැහැ කියන එක ඒ ඔක්කොම සාක්ෂි නෙමෙයිද? මීට වඩා මොකද සාක්ෂි ඕනේ? සාක්ෂි 25ක් විතර තියෙනවා. මේ මනසට මොකවත් වැඩිලා නැහැ. අර පුදුජන தත්ත්වයට වඩා පිළිලා කියන එක. ඒ සාක්ෂි 25 මෙයා දකින්නේ නැහැ. ඉස්සර කාලේ මම හැමෝටම සුවඳ සිලිවිද දැන් මම අවබෝධයකින් ඵලයකින්නවා කියලා මිනිසුන්ව එලා දකින්න ඒ කට්ටියට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා මේ මාන්නේ උඩම්කම අහංකාරයවත් මට තේරිලා නැහැ නේ. එදාට සාපේක්ෂව මම ගොඩාක් වෙනස්. මිනිසු ගණන් ගන්නෑ අව탁සීරු කරන මේ දුර්ලභකම වැටිලා නැහැ නේ. කොයිද මාර්ගයක් වැඩිලා තියෙන්නේ? මොකවත් වැඩිලා නැහැ. වැඩිලා නැහැ කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඉතියට වඩා පිරීලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අපගේ නිර්වාණ පණිවිඩය, නිර්වාණ මාර්ගය. අපි හැම මොහොතක් ගන්න සතර ඉරියව්වෙන් ජීවත් වෙන අපේ ජීවිතය. මේක හරියට දැක්කේ නැත්නම්, හරියට නිවැරදිව වැඩුවේ නැත්නම් මේ නාම රූප දැන් ගනුදෙනු කරන්නේ මොන ආයතනයටද? ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන එකටද අයිති? මොන උත්තරේද දෙන්න ඕනේ? ඒක මොන ආයතනෙන් දෙන්න ඕනේ? මේ ටික දන්නේ නැත්නම් මේ මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඇයෙනවනම් සම්මාසෝත ප්‍රශ්නයක්. ඒකට උත්තරේ සම්මාසෝතෙම ඉගිය යුතුයි. ඒක වෙන එකකින් යනවා කියලා කියන්නේ යා මෝහය රජ කරනවා, අවිද්‍යාව දිනු කරනවා. ඇවුනේ මොනවද? සාමින්නාන්සලා දෙනම කතා කරනවා. යවුනා තෙරුවන් සරණ ගියා. දැන් එයා සම්පප්පාපල කිව්වද? පරසවාච කිව්වද? විවේචනය කරාද? භික්ෂුගේ ගෞරවයට මොකද? ඇත්තට මේ කතා කරපු දේ අනවශ්‍ය දෙයක්. ආනම ලොකෝ ආන්දරෝ මොකද්ද මේ අර දෙන්න කතා කළේ? මොනවද ඇවුනේ? ස්වාමීන් වහන්සේලා දෙනම කතා කරන ඇවුනා ස්වාමීන්. ඒ කතාව ඇවුනේ මොනවද? ස්වාමීනි මට වඩා කතා කරපු කට්ටිය 100 කතා කරපු නිසා ඒ කට්ටිය හොඳට දන්නවා. උන්වහන්සේගෙන් අසනසේක්වා ගියා. ලොකෝ ආන්දර බලන මට වඩා දිනුන වෙලාවාගේ. මම ඉස්සලා කන්දට ගිහලා වඩන්න වෙනවා. ඒතුව පල්ලෙය ඉන්නක මට අනතුරුදායකයි. කට්ටිය මට වඩා දිනුනේ. ලොකු අඳුර ආයි ඕපදූප හොයන්නේ. දන්නවා ඕපදූප හොයන්න එපා කියන එක මේ කියලා ගියේ. මේක සම්මා සතියෙන් දුන්නේ උත්තරේ. මට වඩා මේ යනකොට ඇවිත් එකනට වඩා කතා කරපු කට්ටිය සම්පූර්ණ 100 කතා කරපු නිසා කාරණාව හරියට උන්වහන්සේලා දෙනම දන්නවා. උන්වහන්සේලාගෙන් අසනසේක්වා. ඒ කියන්නේ ඕපදූප හොයන්න එපා කියන එක මේ කිව්වේ. ලොකු අඳුරන්ට ඒක තේරුණා. කොහොමද උත්තරය? ආර්යවරු එහෙම තමයි ඇසිරෙන්නේ. ආර්යවරුගේ උත්තරය ඒ විදියට. ඒ උත්තරේ කම්පා වෙනවා. පුදුජනයාගේ ඇඟේ රෝම ටික කෙලින් වෙනවා. ඇයි? ඒ උත්තරේ එච්චර සම්පූර්ණයි. ඒක බොහොම නිවැරදි. ඒක ලස්සනයි. ඒක ආර්ය උත්තර. අද ලොකු ආන්දර කෙනෙක් කනගාන මොනවද දන්න අර දෙන්න කතා කරපේව නෙමෙයි. ලුණු ඇඹුල් එකතු කරලා ටෙම්පරාදු කළා මේක ලස්සනට කියනවා. අර දෙන්නට එට උදේ යන්න වෙනවා. ඇයි? අවවාදයක් දෙන තත්ත්වයක තමයි කතා කරලා තින්නේ. හැබැයි මෙයා ලුණු ඇඹුල් දාලා ඒක රස කළා කියපෙකින් එට උදේ අර දෙන්න පන්නන ලොකු ආන්දරු. ඕ කිසිම නැහනේ. ඒ විනයක් නැහනේ. ඒ ආර්ය ශ්‍රැණික මාර්ගය තුල භික්ෂුව නැහනේ. පරුසා වාචේ පිසුනා වාචේ සම්පප්පලාපේ මුසාවාදය ව්‍යාපාදය සම්පූර්ණ මෙයා උරුම කරගෙනනේ. ඒක නීති අනුකූල අයිතිවාසිකම් අරගෙනනේ. අපි කියනවා නේ කොපිරයිට් එක ගන්නවා කියලා. අවිද්‍යාවේ කොපිරයිට් එකේ ආම්දුර අරගෙන පරුසා වාචේ පිසුනා වාචේ සම්පප්පලාපේ ව්‍යාපාදේ කොපිරයිට් එක අරගෙන ඒකනේ අර දෙන්නට යන්න ඕනේ පව්ෙන්ද උදෙන්ම. දහනේවත් නැ උදේ පාන්දරින් මෙලවනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල නැහැ මේ භික්ෂුව. අද අපේ ජීවිතයත් ඒක නේද? ගොඩාක් මිනිසුන්ගේ පෞල්වල ප්‍රශ්න තියලා තියෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නිවැරදි දැකපු නැති නිසා නෙමෙයිද? ෆෝන් එකකින් මාත්‍ය කාඩු කතා කරනවා. ඒක භාර්යාව අහගෙන ඉන්නවා. එයා හිතනවා මේ කතා කරන්නේ පෙම්වතියක් එක්ක. ඇත්තටම කතා කරන්නේ පෙම්වතියක්ද, පොඩි ළමයෙක්ද, යාළුවෙක්ද, ආයතනයේ ප්‍රධානියාද, එහෙම නැත්නම් මෙයාට උපදෙස් දෙන කෙනාද කියලා කවුද දන්නේ? එයාට ඉතිච්ච දේ ඒක. ඇහිච්ච දේ නෙමෙයි එයා තේරුම් ගත්තේ. ඉතිච්ච දේ තේරුම් ගත්තේ. වැරදුනා. කාටද කතා කරනවා? බොහොම හිතවත්ව කතා කරනවා. ඒක නෙයිච්ච දේ. පෙම්වතිය කෙනෙක් ඒක ඇහුන්නේ නැහනේ. එතකොට ඇහිච්ච නැති එකක් ගත්තේ ඇයි? එදායින් පස්සේ gedara අවුල්. මොන කෝල් එක ආවත් අවුල්. ආර්ය අෂ්ටාංග මාර්ගේ නැ සම්මා සෝතේ අඳුරගත්තේ නැ. සම්මා සතිය මොකද්ද කියලා ඒක තේරුම් ගත්තේ නැ. අරකයි මේකයි පටලගත්තා. දුරකතණයෙන් කතා කරනකොට මෙච්චර ආදරෙන් කතා කරනවා නම් මේ තරම් ලස්සනට කතා කරනවා නම් මේ තරම් කරුණාවෙන් දයාවෙන් කතා කරනවා නම් ජීවිතේ සාකාරී වෙන මට කොච්චර හොඳට කතා කරයිද? ටෙලිෆෝන් එකෙන් කතා කරන කෙනාට මෙච්චර හොඳට කතා කරනවා නම් ජීවිත කාලෙම ළඟ ඉන්න මට කොච්චර හොඳට කතා කරයිද? මේක තේරුම් ගත්තා නම් එදා ඉඳලා ඒ gedara තවත් ප්‍රීතිය පියවරකින් වැඩි වෙනවා. සමගිය සාමයේ ප්‍රීතිය තවත් ඒ gedara හුතුරනවා. මේක දැක්කේ නැහැ. මේ සමාධිය දැක්කෙත් නැහැ. ඒ සතිය දැක්කෙත් නැහැ. සෝතය වෙන එකක්, තේරුම් ගත්තේ වෙන එකක්. සම්පූර්ණ gedara දික්කසාද වෙන කම්ම ප්‍රශ්න. අවුල් ජාලාව. හැම සේනාසනයකම හැම විහාරස්ථානයකම ওই ප්‍රශ්නේ තියෙනවා. ওই ප්‍රශ්නේ තියෙනවා. ඇයි? අපි දන්නේත් නැහැ ඒ කතන්දරේ. ඒ නිසා අපි අතරත් ඒ ප්‍රශ්නේ. එහෙනම් දැන් මේක නිවැරදිව වඩන්න ඕනේ. නිවැරදිව පුරුදු කරන්න ඕනේ. හැම මොහොතක් ගානේ මේ නාම රූප හැම එකක්ම සලායතනින් එක ආයතනයක ගනුදෙනු කරනවාමයි. මොකවත් නැත්තම් සමාධියත් එක්ක ගනුදෙනු කරනවා. ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන නිවැරදි ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද කියලා හරියට දැනගෙන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීමාවේ ඉඳගෙන උත්තරය දෙනවා නම් එයා සතර ඉරියව්වෙන් වර්තමාන මොහොත තුල 100න් ඉඳලා මේ භවයේ පිරිනිවන් පාන ආර්යම උත්තමයෙක් කියලා මමත් සාක්ෂි දරනවා. බුදුහාමුදුරුවෝ දැන් වැඩිහිටිය බුදුහාමුදුරුවෝ සාදු කියලා සාක්ෂි දරයි. ඒ විශ්වාසය මට තියෙනවා. එයාට වැරදෙන්නේ නැහැ. වැරදෙන්නේ හර කට්ටියට. ඇයෙන්නේ එකක් කියන්නේ තව එකක්. පේන්නේ එකක් අදහස් කරන්නේ වෙන එකක්. ඒගොල්ලෝ ඔක්කොම නැවත ඉපදෙනවා. මේ කට්ටිය නැවත ඉපදෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිත කාලය පුරාවටම අපට වැරදිච්ච තැන් අපි දන්නවා. අපිට තේරුණා අපේ පෙර පිනක් පාළ වුණා. මේ නිවැරදි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපේ ජීවිතයෙන් දකින්න හැම මොහොතක් ගානේ දකින්න හැම ඉරියව්වක් තුළින්ම දකින්න දැන් අපට පුළුවන්කම තියෙන්න ඕනේ පැය 24ක් ඇතුළත මේක වඩලා මේකට සමවැදිලා ප්‍රත්‍යක්ෂ වෙලා නිරෝධ සමාපත්තියටපත් වෙන්න රාතෙක් බවට මේ ගෞතම බුද්ධ ශාසනය බබලවන්න. එහෙනම් මේ අනුශාසනාව හැමෝම හොඳට සිතේ ධාරණය කරගෙන මේක කමඨාණක් වශයෙන් පුරුදු වෙන්න එපා. එහෙම කියන්නේ නැහැ මම. එහෙම කියනවා නම් මම වැරදි. මේක හොඳට සිතේ ධාරණය කරගෙන මේක තුල ජීවත් වෙන්න. ඇයි මේක පුරුදු කරන්නේ? ඇයි මේක කමඨාණන් කියලා වෙනම එකක් එල්ලාගෙන දඟලන්නේ? අර මල්ලක් කරේ එල්ලනවා වගේ. වෙනම දඟලන්න එපා එල්ලාගෙන. මේක තුල ජීවත් වෙන්න. මේක බවට පත් වෙන්න. හැම ඉරියව්වක් තුළම ආර්ය අෂ්ටාංග මාර්ගයේ බවට පත් වෙන්න. මමයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි දෙකක් නොව එකයි. මම ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ජීවත් වෙමි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මා තුල ජීවත් වෙයි. අපි දෙදෙනා දෙදෙනෙක් නොව එක්කෙනෙකි. මමම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙමි. මෙතනට එන්න ඕනේ. මමම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙමි නම් මමම නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් වඩන්න කෙනෙකුත් නැහැ, වඩන කෙනෙකුත් නැහැ. ඔක්කොම හිවරයි. අය අර මල්ලක් එල්ලාගෙන පාර යනවා වගේ මේක එල්ලාගෙන යන්නේ කමටාන කියලා. පැයක් වඩන ඊට පස්සේ අවිද්‍යාවෙන් ඉන්නවා. ආයි පැය දෙකක් වඩන මොකද්ද මේ වඩන කමටාන? මේක නික අර විහිළුවක් වගේ එකක් නේ. අර පොඩි ළමයි සෙල්ලම් කරන බඩමුට්ටු ටික එල්ලලා තියෙනවා. ආයියට උදේ ඇවිල්ලා ආයි සෙල්ලම් කරන ආයි එල්ලලා තියෙනවා. එහෙම එකක් නේ මේ කරන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ බවට පත් වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ජීවත් වෙනවා. හැම මොහොතක් තුළම මමම ආර්ය අෂ්ටාංග මාර්ගයේ බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් මේ මොහොතේ ඉඳලා පැය 24න් අපි හැමෝම පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. තෙරුවන් සරණයි.